2015 වසරේ 8 මාසේ 16 වෙනිදා භාවනා වැඩසටහන. නිහඬ බව යනු පෘථජ්ජන කෙනෙකුට, ලෞකික කෙනෙකුට අත්පත් කරගත නොහැකි දෙයක්. නිහඬ බව ඒකාන්ත වශයෙන්ම අත්පත් කරගන්නේ විශිෂ්ට ඥානයක්, ලෝකෝත්තර ඥානයක් ඇති අයෙක්ම පමණයි. නිහඬව සිටින්නට පුතංචන අය දන්නේ නැත. නිහඬ බව තේරුම්ගත් පසුව ඒ තැනැත්තා කතා කළා නිහඬවයි, ශ්‍රවණය කළත් නිහඬවයි. ජීවිතය නිහඬියාව මත ගොඩනගා ඇති දෙයක් බවට පත් වෙනවා. ඇයි ඔබ නිහඬ වන්නට දන්නේ නැත්තේ? සිත කියන්නේ ගෝසාකාරී ධර්මයක්. සිත නිහඬ වන්නට දන්නේම නැහැ. නිතරම යමකට තට්ටු කරනවා. ඒ තට්ටු කරන හැම මොහොතෙම ශබ්ද නැගෙනවා. ඒ නිසා ඔබ මනසින් කිසිවකට, නුවණින් කිසිවකට තට්ටු නොකර සිටින්න. මිටියන් ගන්නවා, ඒකෙන් පහර දෙනවා වාගේ, තට්ටු කරනවා වාගේ ඔබ යමක් රැගෙන යමකට තට්ටු කරන ස්වභාවය ඔබේ සිත අනුගමනය කරන පිළිවෙල. කිසිවක් නොගන්න, කිසිවකට තට්ටු නොකරන්න. කිසිදු සීනුවක් නාද නොකරන්න. නිවෙස් වලට පැමුණාම සීනුව නාද කරනවා, ඒ වගේ කිසිදු සීනුවක් නාද නොකරන්න. එහෙම නැත්නම් අපි තට්ටු කරනවා වේටුවට. කිසිදු තට්ටු කිරීමකින් තොරවන්න. ඔබ තට්ටු කළොත් යම් තැනකට, එතනින් නෙත නිවැරදි වශයෙන්ම කියන්න පුළුවන් යමක් අවදි වෙනවා. ඔබ යම් තැනකට තට්ටු කළොත් එතනින් යමක් අවදි වෙනවා, හඬක් පැන නගිනවා. අප බලාපොරොත්තු වන්නේ සියලු ග්‍රහණයන්ගෙන් නිදහස් වීමටයි. වෙනාන් දෙයක් ග්‍රහණය කිරීමෙන් නිදහස් වීම නොවේ. අප නිදහස් වන්නට බලාපොරොත්තු වන්නේ ඇස ග්‍රහණය කිරීමෙන්, කන ග්‍රහණය කිරීමෙන්, නාසය ග්‍රහණය කිරීමෙන්, දිව ග්‍රහණය කිරීමෙන්, ශරීරය ග්‍රහණය කිරීමෙන් සහ මනස ග්‍රහණය කිරීමෙන් තොරව සිටින්නට. ඒ වගේම ඥානයද ග්‍රහණය කරන්නට එපා. ඥානය ග්‍රහණය කරනවා කියන්නේ ඔළුවෙන් යමක් අපේක්ෂාවෙන් සිටීම, එහෙම නැත්නම් බලාගෙන සිටීම, එහෙම නැත්නම් ගුණයක් හැඩයක් පැතීම වැනි දෙයක් ඥානයෙන් ග්‍රහණය කිරීම වළකිනවා. පුජ්‍යලත්වයේ මෙහෙවීම පරාජය කරනවා. පුජ්‍යලේක විසින් මෙහෙයවන මනස පරාජය කරනවා. එවිට ඔබ පැමිණෙන්නේ පුජ්‍යලේක විසින් මෙහෙයවන්නේ නැති මනසට. පුජ්‍යලේක විසින් මෙහෙයවන ඥානය පරාද කරනවා. එවිට ඔබ පැමිණෙන්නේ පුජ්‍යලේක විසින් මෙහෙයවන්නේ නැති ඥානයට. එවිට එය ස්වභාවිකයි. ස්වභාවිකත්වය යනු හඳුනාගත හැකි දෙයක් නොව ස්වභාවිකත්වය මතක තබා ගත හැකි දෙයක් නොව අවබෝධ කරගත හැකි දෙයක් නොව ස්වභාවික තත්ත්වයේ තිබෙන්නේ පුජ්‍යලත්වයෙන් තොරවයි. ඒ නිසා එය පුජ්‍යලත්වයෙන් තොරවීම මතම පවතින දෙයක්. එයට විග්‍රහ නැත. ස්වභාවිකත්වයට නිර්වචන නැත. සැබෑ නිහඬ බව ඇති තැන කන් දෙකක් නැත. සැබෑ නිහඬ බව ඇති තැන කන් දෙකක් නැත. සැබෑ නිරෝධය, නිදහස, නිවීම ඇති තැන ඇස් දෙකක් නැත, කන් දෙකක් නැත, නාසයක් නැත, දිවක් නැත, ශරීරයක් නැත, මනසක් නැත. සැබෑ නිවුණු තැන ඔබේ අධ්‍යාත්මය තුළ ඇති ඒ සොයාගන්න ඇස් දෙකක් එහි නැත, කන් දෙකක් එහි නැත, නාසයක් එහි නැත, දිවක් එහි නැත, ශරීරයක් එහි නැත, මනක් එහි නැත. ඔබට අන්නේ ස්ථානයේ ඔබේ ගෘහය, ඔබගේ වාසස්ථානය, ඔබගේ නිවහන තනාගන්න, ඔබ එහි පදිංචි වන්න. කුමක්ද ස්ථානය? සැබෑ නිදහස ඇති තැන, සැබෑ නිවීම ඇති තැන, ඇස් දෙකක්, කන් දෙකක්, නාසයක්, දිවක්, ශරීරයක්, මනසක් නැති අවස්ථාව. එහි මෝඩෙක් හෝ ඥානවන්තයෙක් වාසය නොකරයි. එම ගෘහයේ මෝඩෙක් හෝ ඥානවන්තයෙක් වාසය නොකරයි. ඔබ ඒ විශිෂ්ටයා වන්න. ඔබට යම් පීඩාවක් ඇති කරවන්නේ යම් ආකාරයක දෘශ්‍ය මායාවක් ඇති කරගන්න ස්වභාවයට අනුකූලව. එහෙම නැත්නම් පීඩාවක් ඇතිවන්නේ නැහැ. දැන් පාරක යන වාහන දෙස බලාගෙන හිටියට ඔබට ඒ පාරේ දුවන වාහන ගැන කිසිදු පීඩාවක් නැහැ. අපි ඒවා කොහේ යනවද, කුමන තත්වයේද කියලා අපි බලන්නේ, අපිට ඒක වැදගත් නැහැ. පාරක රියානුතුරක් දුටුවත් ආයේ දෙන්න හප්පගෙන කියලා කිව්වා ගියා. ඒක ඡායා මාත්‍රයක් පමණයි. ඒ ආකාරයෙන් ඔබේ අධ්‍යාත්මය තුළ ඔබට ඔබගේ පංචස්කන්ධය, ඔබගේ සිතුවිලි පද්ධතිය ඡායා මාත්‍රයක් බවට පත් වෙනකොට අර ධාරු චීවර හාමුදුරුවන්ට කිව්වා වගේ දුටු දේ දුටු පමණයි. ඒක මොකෝවත් අරගෙන නැහැ. වේදනා අරගෙන නැහැ, සංඥා අරගෙන නැහැ, සංඛාර අරගෙන නැහැ, විඥාන අරගෙන නැහැ. එමන යම් කිසි කාරණයක් තුලින්, එහෙම නැත්නම් යම් කිසි කාරණයක් නිසා අපි අවදි කර ගන්නව නම්, මතු කර ගන්නව නම් පංච උපාදාන ස්කන්ධ ලක්ෂණ, එතන තමයි ගැටලුව පිහිටන්නේ. මේ භාවනාව නිකං ඉඳීමක්වත් ක්‍රියා කිරීමක්වත් නොවේ. මට අවශ්‍ය කරන්නේ මානව ක්‍රියාකාරකම් සියල්ලටම සමු දෙන්න. ඔබට ඒ තේරුණාද? මට අවශ්‍ය වන්නේ මානව, එහෙම නැත්නම් මේ මනුෂ්‍ය ක්‍රියාකාරකම් සියල්ලටම සමු දෙන්න. ඒක බුදු පියාණන් වහන්සේගේ වචනයෙන් නම් සබ්බ සංඛාර සමතෝ. මානව ක්‍රියාකාරකම් සියල්ලට සමු දෙන්න. එවිට ඔබගේ මොළය නිදහස්. එවිට ඔබගේ හදවත නිදහස්. එවිට ඔබගේ ඇස නිදහස්. එවිට ඔබගේ කන නිදහස්. එවිට ඔබගේ නාසය දිව නිදහස්. එවිට ඔබගේ ශරීරය නිදහස්. ඉන්පසු ඒ ජීවිතයේ තුල ක්‍රියා කරවන්නෙක් හෝ කරන්නෙක් නැත. ඉබේ කෙරෙන ස්වභාවයක්ද නැත. මේ යයි පුජ්‍යලේ සෑදිය නොහැකි අවස්ථාව. ගති ස්වરૂප නැති, ගති ලක්ෂණ නැති, ගති විමුක්ත වූ, ගති වලින් තොර වූ අවස්ථාව. මනසත් සමග වැඩිපුර වාසය කරන විට අපිට පුළුවන්කම ලැබෙනවා මානසික ස්වરૂප හඳුනා ගන්න. ඔබේ මනසේ ඇති සෑම ස්වરૂපයක්ම සෑම ලක්ෂණයක්ම අපි අවබෝධ කරගන්නට තියෙන, කියවන්නට තියෙන පොතක්, එහෙම නැත්නම් ධර්මයක් හැටියට සලකන්න ඕන. එහෙම ඉවත දාන්න කිසි දෙයක් නැහැ. පැහැදිලිනේ? ඔබේ මනස තුල තියෙන සෑම ස්වરૂපයක්ම ඔබේ මනස තුල තියෙන දේ බලන්නේ. ඒක අපිට අදාළයි. අපේ ශරීරයේ තුල තියෙන සෑම කැලලක්ම, තුවාලයක්ම, නියපොත්තක්ම අපේ ශරීරයට අදාළ දෙයක්, එහෙම නැත්නම් තමන්ගේ දෙයක්. ඒ ගැන අවබෝධ කර ගැනීම, එහෙ නැත්නම් ඒ කොටසක් ලෙඩවීමෙන්, තුවාල වීමෙන් ඒක සුවපත් කරගත යුතුයි. ඒක අහක දාන්න බෑ. ඒ වගේ කිසිදු මානසික ස්වરૂපයක් අපිට අහක දාන්න බෑ. හැම දෙයක්ම තියෙන අපිට අවබෝධ කරගන්න. අපි මනස සංසිඳෙන ආකාරය කෙටියෙන්ම හඳුනාගත යුතුයි. මනස සංසිඳෙන්නේ ස්වභාවිකව. මනසේ සංසිඳීම නැති වෙන්නේ සමහර විට සංසිඳීමක් ඇති කරන්න උත්සාහ කරන වෙලාවේ. ඒ නිසා අපි සදහම්මල් පොතේ මතක් කළා, මිනිස්සුයෝ හැම දෙනාම වාගේ දුක් විඳින්නේ සැප සොයා. සැප සොයා තමයි දුක් විඳින්නේ. හැමදාම ජීවිතේ අපි කුමක්ද කරන්නේ? සැප සොයා දුක් විඳිනවා. එමත් නැත්නම් ජීවත් වෙන්න මැරෙනවා, මෙරි මෙරි ජීවත් වෙනවා. නේ? ජීවත් වෙන්න මැරෙනවා, මෙරි මෙරි ජීවත් වෙනවා. දැන් කොරියාවේ ඉඳලා උපතත් එහෙමනේ. සැප සොයා තමයි දුක් විඳින්නේ. සැපේ තියෙන්නේ කොහෙද කියලා හරියට දැනගත්තනම් අපිට මොන තරාතිරමක සිටියත්, ඒ කියන්නේ සමාජ තලයේ භෞතික සම්පත්වල මොන තරාතිරමක සිටියත් ඒ තරාතිරමේ ඉඳගෙන සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්. හරියට ඥාන දර්ශනය කරගන්න. ඥානේ උදා වෙන්න ඕන. මේ ලෝව දකින විද්‍යාත්මක ඇස උදා වෙන්න ඕන. දැනට තියෙන විද්‍යාත්මක ඇසක් නෙමෙයි, සාමාන්‍ය සත්වයාට තියෙන විද්‍යාත්මක ඇසක් නෙමෙයි, ඒක මතවාද වලින් පිරුණු ඇසක්. ඕනම දෙයක් දිහා බලන්නේ මතවාදයකින්. දෘෂ්ටි වලින් පිරුණු ඇසක්. ඕනම දෙයක් දිහා බලන්නේ යම්කිසි දෘෂ්ටි න්‍යායක් තමන් ග්‍රහණය කරගත්ත දෙයකින් තමයි බලන්නේ. ඒක මට පේන විදිය. ඊට පස්සේ නිකන් ඉන්නේ මට පේන විදිය හරි කියලාත් ගන්නවා. හරි කියලාත් නිකන් ඉන්නේ. ඊට පස්සේ එතන ඉඳලා නිතරම මේ පුතඥන ලක්ෂණ ප්‍රකට වෙනවා. පැහැදිලිනේ? අපි දැන් මේ වචන වලින් මොනතරම් ආකාරයක් ගෙනහැර දක්වන්නට උත්සාහ කළත් නිවන් දකින්නට ආකාරයක් නැත, ක්‍රමයක් නැත. නිවන් දකින ක්‍රමයක් නැත. නිවනට යන මාවතක් නැත. නිවන් දකින්නට ඇසක් මිනිසයාට නැත. නිවන් දකින කෙනෙක් නැත. නිවන කියා දෙයක් නැත. හිතෙන්නේ නැද්ද පොල්ලක් අරන් එන්න මගේ පස්සේ? මේ යකා කියන බුරු. ඒක තමයි ඇත්ත. මා දකින ඇත්ත ඒක. අන්න එහෙමයි නිවන් දකින්නේ. අන්න ඒක තමයි නිවන් මඟ. සම්මා දිට්ඨිය යනු තවත් දෘෂ්ටි ජාලයක මාවතක් නොවේ. සම්මා සංකප්පේ යනු තවත් සංකල්ප ජාලයක මාවතක් නොවේ. සම්මා වාචා යනු තවත් වචන ගොඩක්. ලෝකෝත්තර ධර්මය හමුවේ පුජ්ජල හපංකම් අහවර වෙනව නතර වෙනවා. ඔබට කරන්න බැරි දෙයක් තමයි ධර්මය තුලින් ඔබ තුල ඇති කරන්න. ඔබට කවදාවත් නිවන් දකින්න බෑ. ඔබ යම් කිසි දවසක ඔබ එහෙම නැත්තම් මම කියන ස්වභාවයෙන් ඔබ වෙන් වේද ඉවත් වේද ඒ මොහොතේම නිවන් දකින්න. දැන් ධර්ම අවබෝධයටපත් උනායි කියලා හිතමු මම. අවබෝධයටපත් උනත් නිවන ආපසු ඉන්ද්‍රියන් වලින් ග්‍රහණය කරන්න උත්සාහ කළොත් උත්සාහ ග්‍රහණය කරන්න බෑ. මාර්ගඵලය ආය ඉන්ද්‍රයන් වලින් ග්‍රහණය කරන්න ඉන්ද්‍රයන් වල වශී කරලා තියාගන්න බෑ. ඉන්ද්‍රයන් වල වශී කරලා තියාගන්න පුළුවන් අනිකුත් භෞතික සමත භාවනා ක්‍රම පමණයි. ලෝකෝත්තර தত্ত্বයක් ඉන්ද්‍රිය වශීයක් කරන්න පුළුවන් කමක් නෑ. ඉන්ද්‍රයන්ට දැන් ඔය ධානයේ වශී කරනවා කියලා එකක් කරන්න. එහෙම එකක් කරන්න බෑ. ඒ කියන්නේ බැඳලා තියාගන්න බෑ. දැන් පැහැදිලිනේ මේ ලෝකේ ධර්මයක් නෙමෙයි මේ දේශනා කරන්නේ. මේ ලෝකේ බණක් නෙමෙයි මේ දේශනා කරන්නේ. මේ ලෝකේ පිළිහිටවන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ දේශනා කරන්නේ. මේ ලෝකේ තියෙන වචන සියල්ලම බොරුයි කියන්නවත් පුළුවන් කමක් නැහැ. මොකද හේතුව ඒ තරම් බොරුයි. යමකට බොරුයි කියලා කියන්න ඕන යම් ප්‍රමාණයක සත්‍යයක් ඒකේ තියෙනවා නම්. නමුත් මේ ලෝකේ මේ වචන සියල්ල බොරුයි කියන්නත් බැහැ. මොකද හේතුව මේ බොරුයි කියන වචනේ බොරු නිසා. බොරුයි කියන වචනේ බොරු නම් ඔබ මොකද කරන්න ඕන? ඔබ මුනිවත රකින්න ඕන. නේද? මුනිවරයෝ කියලා කියන්නේ නිහඬව ඉන්න පිරිසක්. මුනිවත. මුනිහිත. ඉතින් මුනිගත ඔය කොහොම ඔය විදියට රැකෙන්න ඕන. පුජ්‍යලේකට නිවන් දකින්න බෑ. පුජ්‍යලය හැමදාම දකින්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි පමණයි. පුජ්‍යලය හැමදාම දකින්නේ අතීත අනාගත වර්තමාන පමණයි. පුජ්‍යලය හැමදාම මම කියලා කෙනෙක් අල්ලගන්නවා, මගේ කියලා දෙයක් ග්‍රහණය කරගෙන ඉන්නවා. පුජ්‍යලයක් නිවන් දකින්නේ නැත. පුජ්‍යලයක් හැමදාම පත්තු වෙවීම ඇත. නේ, පුජ්‍යලය හැමදාම පත්තු වෙවීම ඇත. දැන් ඉතින් ඔබ වහන්සේ කියන දේ අපිට නම් තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැහැ, මට තේරෙන්නේ නැහැ. මට කියන්නේ හැමෝටම, හැමෝම මම කියලා ආමන්ත්‍රණය කරන ස්වභාවයට ඒකද තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි කියන්නේ අපි මම කියන ස්වභාවයෙන් අපි ඉවත් වෙන්න ඕනේ කියලා කියන්නේ. කොහොමද ඉවත් වෙන්නේ? ක්‍රමයක් නැත. අනුගමනය කළ යුතු මාවතක් නැත. ඒක තමයි මාවත. මේක විවෘතව අසල විවෘතව මතුවෙන්නට ඉඩ හරින්න ඕන දහමක්. එහෙම නැත්තම් තමන්ගේ ඥානය තුල මේක පටලවල තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. තේරුණානේ? ඥානෙටම මේක දීලා මේක තේරුම් ගන්න උත්සාහ කළොත් එහෙම ඒක හරියට ටොන් 1000ක් පටවන්න දෙන වාහනයකට ටොන් ලක්ෂයක් විතර පැටවුවොත් මොකද වෙන්නේ? වාහනේ ජරමරස්කල කඩන් වැටෙනවා. ඒ වගේ මතක තියාගන්න ලෝකෝත්තර ඥානය කියලා කියන්නේ ටොන් කෝටි ගාන බරයි. ඔබගේ ලෞකික ඥානය කියන්නේ මේ ටොන් 200ක් 700ක් උස්ස ගන්න පුළුවන් පව එකක් තියෙන යන්ත්‍රයක් කියලා හිතා ගන්නකෝ. ඔබේ ලෞකික ඥානය කියලා කියන්නේ නේ ටොන් 700ක් උස්ස ගන්න පුළුවන් නේ පොඩි ශක්තියක් තියෙන යන්ත්‍රයක් කියලා හිතන්න. ලෝකෝත්තර ඥානයේ දර්ශනය කියලා කියන්නේ ටොන් කෝටි ගානක් බර එකක් කියලා හිතන්නකෝ. එතකොට ඔබ ඉදිරිපත් වුණොත් මේ ටොන් 700ක් උසන දෙන එකෙන් කෝටි ගානක් උසන නෑ. එහෙනම් ඔබේ ශක්තිය මේ පුජ්‍යල ශක්තිය කියලා එක ඈත් කරලා ආවර කරලා තමයි ආව පැත්තකින් තියලා තමයි විශ්වීය ශක්තිය උසුලන්නේ විශ්වීය ධර්මතාවය. දැන්නානේ දැන් මේ ලෝක බෝලේ උස්සන් ඉන්න පුළුවන් මේ මොකක් හරි බැකෝ යන්ත්‍රයක් හරි කේබල් එකක් හරි මොකක් හරි හදන්න පුළුවන්. දැන් ඒ විශ්වීය බර උස්සන් ඉන්න විශ්වයමයි. දැන් හිරු පාලනය කරන්න අල්ලල බඳින්න මේක අඩුවෙන් වැඩියෙන් වේගෙන් කරගෙන හදන්න පුළුවන්. දැන් මේ විශ්වීය ධර්මතාවය විශ්වීය ධර්මතාවයක් තුළින් මේක දරා ගන්න. අන්න ඒ වගේ ස්වභාව ධර්මයේ දරා ගන්න ඕන ස්වභාවිකත්වයේ තුලම මිස පුජ්‍යලත්වයෙන් නොව. හොඳින් තේරුම් ගත්ත දෙය පුජ්‍යලත්වයෙන් දරා ගන්න බෑ. මේ විශ්වීය ධර්මය මේ ස්වභාවිකත්වයේ දරාගත යුත්තේ ස්වභාවිකවමයි. ස්වභාවිකව දරා ගන්නවා කියන්නේ කොහොමද? දෙදෙනෙක් නොවීම. ඔබ විශ්වය තුල ලෝකයේ තුල පැවැත්ම තුල දෙදෙනෙක් වී ජීවත් වෙනවා නම් ඒ තමයි අවිද්‍යාව. දෙදෙනෙක් වූ තැන තමයි මානසික ගස්ඨන, වාචික ගස්ඨන, සංකල්ප ඔය ඔක්කොම ගස්ඨන දෙදෙනෙක් නිර්මාණය වූ තැන ඒකීය ස්වභාවයකට පත්වන. කිසි තැනක දෙදෙනෙක් නැත. ගෙදර වුණත් හිතන්නකෝ මෙතන හතර දෙනෙක් නෑ, මෙතන දෙන්නෙක් නෑ කියලා. ගෙදර සාමකාම නැත්තම් හිතනවනේ නේද? මහත්යට වඩා මම ලොකුයි, මට වඩා මහත්ය ලොකුයි කියලා හිතුවොත් එහෙම ප්‍රශ්නයක් නෑ. ඈ අම්ම කියන දේ අපි අහන්නේ, අපි කියන දේ අම්මා අහන්නේ කියලා හිතුවොත් දරුවෝ වල ඔය ප්‍රශ්නනේ. මේක සාමාන්‍ය ලෞකික ජීවිතේටත් හිතන්න දෙදෙනෙක් නෑ කියලා. හැමෝම මේක තේරුම් ගන්න ඕන. ඒකට හරි ලස්සනයි මේ ලෝකය තුළම දෙදෙනෙක් නෑ කියලා දකින්න. මේ සෝභා ධර්මයන්ත් එක්ක දෙදෙනෙක් නෑ කියලා දකින්න. ඔබට මුළු විශ්වයම අයිති. එහෙත් ඔබ අයිතිය පනවාගෙන තියෙන්නේ පර්චස් කීයකද? හම්දුරනේ මට නම් පර්චස් 5යි. මට නම් පවචස් 50යි, මට නම් අක්කර දෙකමාරයි. ඇයි ඔබ අක්කර දෙකමාරක් අල්ලන් එන්නේ? විශ්වයම ඔබට අයිතිව තියෙන්නේ. ඔබ හිතන්නේ ඔබට විශ්වයම අයිති, මුළු මහා පෘථුවියම අයිති, මුළු විශ්වයම ඔබට අයිති. තණ්හාවට ඇති පදන් ලැබෙන්නේ නැද්ද? සෑහීමටපත් වෙන්නේ නැද්ද? සෑහීමටපත් වෙනවා. හරි ශෝක්නේ, මං හිතාගෙන හිටියේ මට මේ තරම් තමයි අයිති. නෑ, ඔබට මුළු විශ්වයම අයිති, මුළු පෘථුවියම ඔබට අයිති. ඒ පොඩ්ඩක් අයිති කියන හිතන කට්ටියනි කෑල්ලක් කඩා ගන්න බලන්නේ, පලාතක් කඩා ගන්න බලනවා. කෑල්ලක් නෙමෙයි මේ සියලු මනුස්සයන්ටම විශ්වයම අයිති. දහමින් පමණයි වේදකම තියෙන්නේ, පිළිතුර තියෙන්නේ. අන්ධ බාල පුතඥයව හදන නීතිවල, සම්ප්‍රදාවල, බෙදීම්වල, දිස්ත්‍රික්කවල, පළාත්වල, සභාවල නැත. මිනිස්යාගේ හිත සංසිඳනක බලය නෙමේ මිනිස්සුන්ට දෙන්න ඕන මොළය. මොළේ බෙදලා දෙන්න ඕන. බලය නෙමේ මොළේ බෙදලා දෙන්න ඕන. එතකොට තමයි මිනිස්සු විශ්වාසිකේ කැටියට වාසය කරන්න සතුටින් ජීවත් වෙන්න පුරුදු වෙන්නේ. නැත්තං ඒ මනුස්සයට මොළේ නැත්තං කවදාවත් කොතනකවත් පොනතරම් තිබුණත් නැතත් එයාට සහනය කියන එක පාගන්න බැරි වෙනවා. ඒ නිසා බලය නෙමෙයි මොළේ හරියටක. මෙහෙන් කිසිවක් ගන්න එපා. මෙහි ඇවිල්ලා කිසිවක් ගන්න එපා. ඔබ ගතිපු දේවල් ඔලුවට තියාගෙන ඉන්න කුණු මලු සියල්ලම අහක දාන්න. හැබැයි මෙහි ඇතුලේ දාන්න එපා, එළියට දාන්න, ඈතට දාන්න, විසි කරලා දාන්න, විශ්වයට විසි මුදාහැරලා දාන්න. එවිට ඔබට හරි සහනයක් ලැබෙනවා. මෙහෙන් කිසිවක් ගන්න එපා. මනෝභාවයන් කිසිවකට ලක් වෙන්න එපා. මේ රටේ අද නිවැරදි භාවනා ධර්මයක් උගන්වන්න පුළුවන් අය හරි අඩුයි. ඒත්ෝ එක මනෝභාවයක් ප්‍රතික්ෂේප කරන්න තව මනෝභාවයක් ඇති කිරීම පමණයි කරන්නේ. හරි ජනප්‍රියයි, හරි ලස්සනට පිළිවෙලට ඇඳලා ටීවී නාලිකාවල් වල ඇක්ෂන් කිව්වම් පටන් අරන් කට් කිව්වන් අතර කළා වැඩේ වෙනව කියන කෙනා දන්නෙත් නැහැ, අහන අය දන්නෙත් නැහැ මොනෝ වෙනවද කියලා කිසි කෙනෙක් දන්නේ නැහැ. කිසිදු මනෝභාවයකට පත්විය යුතු නැහැ. මේ සියලුම මානසික ස්වરૂපයන්ගෙන් අපි නික්මිය යුතුයි, හේතු නොදක්වා අතහැරිය යුතුයි. ඔබ තුල පවතින සෑම කාරණයක්ම පවතින්නේ හේතුන් සමග. තේරුණාද? හැමදේම පවතින්නේ ඔබේ ළඟ හේතුන් සමග. උදාහරණයක් වශයෙන් මට අහවල් ගැනත් එක මම තරහයි. අපි අහුවා මොකද්ද හේතුව? මට එමිණිය බැන්නා. ඒකනේ හේතුව නේද? එහෙම නැත්නම් කියනවා මම අහවල් කෙනාට කැමතියි. ඇයි කැමති? ඒ මනුස්සයා අහිංසකයි වගේ. ඒ නිසා අපි ඒ මනුස්සයට කැමතියි. සෑම විටම හේතු සමග තියෙනවා. කැමැත්ත තියෙන හේතු සමග, අකමැත්ත තියෙන හේතු සමග. හේතු නොදක්වා අතාරින්න. ඇයි හේතු නොදක්වා අතාරින්න කියලා කියන්නේ? හේතු තබා ගත්තොත් ඒක අතහැරීමක් නෙමෙයි, ඔබට නිදහසක් නෑ. අර හේතු නිතරම මතක් වෙනවා. මේ හේතු නොදක්වා අතහැරීමේ ක්‍රමවේදයයි බුදුරජාණන් වහන්සේගේ විශ්මිත අතහැරීම. සැබවින්ම ඔබ අතහැරිය ධර්මතාවයක් මොන වගේද කියලා මම උදාහරණයක් දක්වන්නම්. ඔබ ඇඹිලි පිටියේ තියෙන අපේ නිවස දැකලා තියෙනවද? නෑනේ. ඔබ අතහැරලායි සිටින්නේ. ඇයි අතහැරියයි කියලා එකෙන් කියන්නේ? ඔබට ඒ පිළිබඳව රූප හරි, වේදනා හරි, සංඥා හරි, සංකාර හරි, විඥාන හරි පහළ වෙනවද? පහළ වෙන්නේ නෑ. ඒ නිසා ඔබ සැබවින්ම අතහැරපු ධර්මතාවයක් හැටියට මට උදාහරණයක් දක්වන්න බලවා. සැබෑ ලෙස අප අතහැරපු ධර්මතාවයක් ඔස්සේ රූප, වේදනා, සංඥා, සංකාර පහළ නොවේ. ආන්න අතහැරීම කියලා කියන්නේ ඒකයි. පැහැදිලිනේ? තේරුණාද? දැන් මෙතන ඉස්සරහ වාහන ගණනාවක් තියෙනවනේ. තමන්ගේ වාහනේ ගැන පමණයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන තමන් රැස් කරගන්නේ නේද? අනිත් වාහනේ කොහාට ආවද, කොහේ යනවද, සර්විස් කළාද, තෙල් ගහලාද, ඒවා අපිට වැඩගත් නැහැ. අපි ඒව පිළිබඳව රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහල කරන්නේ නැහැ. එහෙනම් මේ තියෙන්නේ මනෝමය ස්වභාවයක් කියලා ඔබ තේරුම් ගන්න. මවා ගන්නාලද ස්වરૂපයක්, මමෙක් කියලා මවා ගන්නාලද ස්වરૂපයක්. එතකොට මේකට බොරුවයි කියනවා, මේකට ඇත්තයි කියනවා සමහර අය, මේක මෙහෙමයි කියනවා, ඒක එහෙම නෙමෙයි මෙහෙමයි කියනවා. ඇත්තටම කියන්න තියෙන්නේ මේක කොහොමවත් නැහැ. එහෙමත් නෙමෙයි මෙහෙමත් නෙමෙයි වෙන ආකාරයකුත් නෙමෙයි. ආකාර නිබෙදන්නේ නේද? ජීවිතේ මොකද්ද කියලා අහුවම නිර්වචන දෙනවා. නිර්වචනයකින් තොරව පවතින දෙයක් ජීවිතය කියන්නේ. අපි ඒකට නිර්වචනයක් ලබා දීලා තියෙනවා. ඔබට ඔබ සැපයිද? ඔබට ඔබේ මමත්වය සැපයිද? දුක නම් ඔබ, ඔබේ මමත්වය ඔබ තුනී කළ යුතුයි, අත්හැල යුතුයි, දුරු කළ යුතුයි. ඔබ විසින් නිර්මාණය කරන ස්වභාවය මුදා හරින විට, නිශ්චල කරන විට ඔබ ඒ තරමට මේ විශ්වයේ ලෝකෝත්තර ධර්මයට එකතු වෙනවා. ඔබට ඔබේ විඥාණයෙන් දකින්න පුළුවන්කම තියෙන්නේ රූප පමණයි. සංඥාවකින් නිවන් දකින්නට බැරිය. හොඳට ගන්න මේක, හොඳ වැදගත් කාරණයක්. රූපකින් නිවන් දකින්න බෑ. දැන් අපි කොලයක් නම් කොලයක් අරගෙන කොලේ තියෙන රූපය අරගෙන නේ මයික මතක තබාගෙන ගිහිල්ලා, එහෙම නැත්නම් ඒ කොලේම අරගෙන ගිහිල්ලා ඒ කොලේ තියෙන බෙහෙත් ගහ ආයි හොයා ගන්න. ඒ තමයි රූපානුසාරයෙන් හොයන්නේ. එහෙම නැත්නම් අපි වර්ණයක් හොයා ගන්න උමනා වුණොත් ඒ වර්ණ රූපේ අරගෙන ගිහිල්ලා ඒකට ගලපන අපිට කල එකක් දෙන්න කියලා කියලා ඉල්ල ගන්නවා. ඒකට රූපෙට රූපේ ගලපන්න පුළුවන්. ඒකට මේ මනසින් එහෙමනම් රූපෙට රූපේ ගලපලා අවබෝධ කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. වේදනාවට වේදනාව ගලපලා අවබෝධ කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. වේදනාවට වේදනාව සමානව ගලපලා අපි කියන්නේ සමහර වෙලාවට ආ මේ සින්දුව වගේ තාලයක් හින්දි සින්දුවකුත් තියෙනවා කියලා නේ. එහෙම නැත්නම් මේ තාලෙට සමාන අර ඒකුත් තියෙනවා කියලා තියෙනවා. එහෙම නැත්නම් මේ වගේම දුකක් මට මෙන්න මේ කාලෙදිත් හම්බුණා කියලා කියනවා. දුක් වේදනා නේද? මේ කාලෙදිත් මෙන්න මේ හා සමාන වේදනාවක් හම්බුණා. මේ කාලෙදිත් මෙන්න මේ සමාන මගේ හිතේ සතුටක් ඇති වුණා. ආදී වශයෙන් කියන. එතකොට වේදනාවට වේදනාව ගලපලත් හොයා ගන්න බෑ. සංඥාවකට සංඥාවක් ගලපලත් හොයා ගන්න බෑ. සංස්කරණයකට හදාගත්ත දෙයකට අනුව ගැළපීමක් කරලා නිවන් දකින්න බෑ. ඔබ ගන්න ලද දැනීමකට දැනගන්නා වූ ස්වභාවයට නිවන් දකින්න බෑ. එහෙනම් අපි මොනවද කරන්නේ? ආමඳුරෝනේ මැරෙන්නද කියන්නේ? ඔබේ ක්‍රියාකාරකම් හොඳයි ලෝකෝත්තර බවට නොව ලෞකිකත්වයට. ලෝකෝත්තරත්වයට ඔය මුදල් වලංගු නැත. දැන් අපි සමහර රටවල් වලට යනවානේ නේ. අපි මෙහෙ යනකොට රුපියල් අරන් යනවා. අරන් යන්නේ ජාත්‍යන්තර මුදලක් ලබා ගන්නවා. ඇයි? කිසි මිනිස්සෙක් රුපියල් 1000ක් දුන්නා නිකන් දුන්නත් ගන්න නැහැ. මේක අරන් යන්න කියලා. ඒ වගේ මේ ලෝකෝත්තර භවට ලෞකිකත්වයේ තියෙන ශක්ති ස්වභාවය, ලෞකිකත්වයේ තියෙන වළංගු දේවල් වළංගු නැත. මොකද හේතුව? ලෞකික ලෝකයේ තානාපති කාර්යාලයක් ලෝකෝත්තර ලෝකයේ නැත. සම්බන්ධතා තියෙන බෑ. තානාපති සම්බන්ධතා නැත්නම් මුදල් තෝමාරු වෙන්නේ නැහැ. ඒ රටේ ඒ මුදල් මාරු වෙන්නේ නැහැ තානාපති කාර්යාලයක් නැති වෙනකොට. එහෙමනම් ලෞකික ලෝකයේ තානාපති කාර්යාලය ලෝකෝත්තර ලෝකයේ නැත. ලෝකෝත්තර ලෝකයේ තානාපති කාර්යාලයක් ලෞකික ලෝකයේද නැත. එයින් අදහස් වන්නේ කුමක්ද? ලෞකික හා ලෝකෝත්තර ඒ ලෝක දෙක අතර අන්තර් සම්බන්ධතා නැත. එහෙමනම් ඔබ ලෝකෝත්තර ලෝකේ නම් ලෝකෝත්තරත්වයේ තෝරගන්න ඕන, ලෞකිකත්වේ නම් ලෞකිකත්වයේ ස්වરૂපේ තෝරගන්න ඕන. ලෞකිකත්වයේ දුකයි, වේදනාකාරී, පීඩාකාරී කියලා හිතන කෙනෙකුට වීසා එකක් නේද ඉල්ලුම් කරලා ලෝකෝත්තර ලෝකෙන් අවස්ථාවක් ගන්න පුළුවන් පදිංචියට. හැබැයි ලෞකික ලෝකෙම උත් තරම් එන්න බෑ. ඇයි හේතුව? ලෞකික ලෝකේ දිනේ ඔක්කොම කුණු වෙනවා, කැඩෙනවා, බිඳෙනවා, විනාශ වෙනවා, ගඳ ගන්න දේවල් නෙදී. ඒකනේ ඔය හැමදාම කුණු රැට්ටර පිටිල යන්නේ. ඈ? තමන්ගේම ගමේ ටිකේ වටපිටාවේ කුණු ටික තමයි ඒ යන්නේ. අපච්චී නායකහන්නේ යන්නේ. ඒ වගේම තමයි මේ හැම දෙයක්ම ඒ කැඩෙන බිඳෙන ගඳ ගන්න විනාශ වෙන ස්වභාවයෙන් යුක්ත නිසා ලෝකෝත්තර ලෝකයට ඒව කැඳව ගන්නේ නැහැ. ධර්මය උගන්වන්න බෑ. ඉගෙන්විය නොහැකි දේ පැහැදිලිව අවබෝධ කරගන්න දෙයක්. මට උගන්වන්න බෑ ධර්මය. කෙනෙක් මේක ප්‍රතික්ෂේප කරනවා නම් ඔප්පු කරන්නත් බෑ. කියලා දෙන්න බෑ. ඥාතිකමට කියලා දෙන්න බෑ. හිතවත්කමට කියලා දෙන්න බෑ. තමන්ම යෙදිලා ඒක තමන්ට අවබෝධ වෙනතුරු තමන් ඒ සමග ධර්මයේ සමග ගැටෙන්නවා. සමහර අය හිතනවා මේ ධර්මයට පිළිවෙලක් හොයා ගන්නවා. හරි මේක තියෙන්නේ මේක. ඒක වැරදි. ධර්මයට කිසිම ක්‍රියාමාර්ගයක් පිළිවෙලක් නැහැ. ධර්ම මාර්ගයේ ගමන් කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නැහැ. ඔබ ජලය වාගේ වෙන්න. කිසිම හැඩයක් නොගන්න. ජලයේ වතුර වීදුරුවකට වක් කළාම ඒක වතුර වීදුරුවේ හැඩේ තියෙනවා. ජලයේ බෝතලයකට වක් කළාම ඒක බෝතලේ හැඩේ තියෙනවා. ඒ ජලයේ බිමට හැලුවාම ගලාගෙන යන හැඩයක් තියෙනවා. එතකොට ජලයට හැඩයක් තියෙනවද? නැහැ. ඔබ ජලය වාගේ වන්න. නමුත් ඔබ ජලය වාගේ නෙමෙයි ලෞකිකත්වයේ තුල ඔබ ඉන්නේ ඔබ රාමුවක් හදාගෙන. යන්කසි ඒ රාමුව තුලයි ඔබ හිර වෙන්නේ. ඒ රාමුව තුල හිර වෙන්න එපා. ඔබ ජලය වාගේ වන්න. බුදුහාමුදුරෝ ඒ කාලේ තෙල් වාගේ වන්න කියලාත් ඔය මතක් කරේ ඕකම තමයි. ජලය තෙල් එක හා සමානයි. ගඟක් වගේ වෙන්න කියන්නේ තේත්තේ සමානයි. සුළඟ වගේ වෙන්න කියන්නේ තේත්තේ හා සමානයි. ප්‍රඥා දර්ශනයක්, පඤ්ඤා විමුක්ති දර්ශනයක්. ඒ හරිම ඍජුයි, නිවැරදි, එඩිතරයි, සත්‍යවාදී, විවෘතයි. ඔබට තේරුම් ගන්න අපහසුයි. හේතුව තේරුම් ගන්නවයි කියන උපරිම තලයෙන් දේශනා කරන නිසා තේරුම් ගන්නවයි කියන ස්වභාවයේ ඉක්මවා පවතින දෙයක් පිළිබඳව තේරුම් කරලා දෙන නිසා ඔබට මේක තේරුම් කරලා ගන්න අපහසුයි. හැබැයි ඔබට තේරුම් ගන්න මම බොහොම සරල දේවල් ටිකක් කියන්නම්. ඔබට ඉක්මනින් තේරුම් ගන්න පුළුවන්. මොන බලන් තේරෙනවද බලන්න. කොස් කොස් කොස් තේරෙනවද? කොස් කන බොස් කැට පොලොස් කොස් සැට තේරෙනවනේ. මයොක්ක තේරෙනවා. පොල් සම්බෝල තේරෙනවා. පොල් සම්බෝලයි බතුයි තේරෙනවා. කාර් එක තේරෙනවා. ගුවන් යානය තේරෙනවා. කෝච්චිය තේරෙනවා. ඒ ධර්මය ඒක නම් තේරෙන්නේ. පොල් සම්බෝල පොල් සම්බෝල නම් තේරෙනවා. නේද? අපි උදේට කෑවෙත් එවනේ කියලා හිතෙනවා. ඇයි අපි තේරෙන දේ තුල පමණක් සිටින්නේ? ඇයි නොතේරෙන දේ තුල කොච්චර වටිනවද? නොතේරෙන දේ තේරුම් ගන්න බෑ. නොතේරෙන දේ නොතේරෙන විදියට තේරුම් ගන්න. එවිට ඔබට සහනශීලීත්වයක් ඇති වෙනවා. දැන් නොතේරෙන දේ තේරුම් ගන්න බෑ. නොතේරෙන දේ නොතේරෙන විදියට තේරුම් ගන්න. එවිට ඔබට සහනශීලීත්වයක් දැනෙනවා. දැන් අනන්ත විශ්වය තේරුම් ගන්න කොහොමද? මැනලද? නෑ. ඒක මනින්නෙම නැතුව අපි තේරුම් ගන්නවා කොහොමද? අනන්තයි කියලා. නමුත් ඔබ මේ වෙන දෙයක් සාමාන්‍යයෙන් තේරුම් ගන්න උත්සාහ කරොත් එහෙම ටේප් එකක් අරගෙන බලලානේ මේස් එක දිගපල්ල තේරුම් ගන්න උත්සාහ කරනවා. ඇඳුමක දිගපල්ල තේරුම් ගන්න උත්සාහ කරනවා ටේප් එකක් අරන් මැනලා. මොකද හේතුව ඒක මැනලා තේරුම් ගන්න හැකි නිසා. ඒත් විශ්වය මැනලා ගන්න තේරුම් නැති නිසා විශ්වය මනින් අඩිකෝතුව කරන් තියනද කවුරු හරි දවසක? හ්ම්, කවදාවත් ගත්තේ නැහැ. ඇයි ඒ? මනින්න බැරි දේවල් අපි මනින්නේ නැතිවම තේරුම් ගන්න නිසා. ඒ වගේම ධර්මය තේරුම් ගන්නවයි කියන ස්වභාවයෙන් එහාට ගිහිල්ලා පවතින දෙයක් නිසා ඒක තේරුම් ගන්නවයි කියන ලක්ෂණයෙන් තේරුම් ගන්නේ නැතුව තේරුම් ගන්න ඕන. මේ ධර්මයේ විශිෂ්ටයන්ට පමණයි, අතිශයින්ම විශිෂ්ට වූ අයට පමණයි. විවෘත වූවාට පසුව තමන්ගේ මනස 100%ක් විවෘත කළාට පසුව ඔබ වෙස්සන්තර රජ කෙනෙක් වෙනවා. වෙස්සන්තර රජුරවන්ට රකින්න දෙයක් නැත. ඔබ වෙස්සන්තර රජුරෝ බාහිරින් වෙන්න එපා. වෙස්සන්තර රජුරෝ ආධ්‍යාත්මික වන්න සැප වෙන්න. ආධ්‍යාත්මික වෙස්සන්තර රජු කෙනෙක් වුණාට පස්සේ බාහිර සම්මුතියක් ඇටියට දොරවල් වහලා තිබ්බට කමක් නැහැ මාලිගාවේ. ඔක්කොම ටික දොරවල් ටික වහගෙනත් ඔබට වෙස්සන් රජුරෝ එන්න පුළුවන් මේ අධ්‍යාත්මය තුළ. හැබැයි ඔබ දොරවල් වහගෙන සිටියත් ඔබ ඔබගේ අධ්‍යාත්මයේ සියලු දොරවල් ඔබ ඇරලා තියෙන්න ඕන, විවෘත කරලා තියෙන්න ඕන. හැමෝම වෙස්සන්තර රජු කෙනෙක් විය යුතුමයි ධර්ම අවබෝධය කරගන්න. නැතුව බෑ. දරුවෝ අල්ලගෙන ඉන්නවනම් බෑ. බිරිඳ අල්ලගෙන ඉන්නවනම් බෑ. ස්වාමියා අල්ලගෙන ඉන්නවනම් බෑ. මම මේට කතා කලිනුත් මේක කියලා තියෙනවා. ගොඩාක් මහත්තුරු තමන්ගේ නෝන රකින්නේ නේද? මණිකක් රකිනා නාරජිති කුසේ. එහෙමනේ? හැබැයි මණික නිවන් දකින්න නෑ, නිවන් දකින්නේ. ඒ නයා මණික දිහා බලාගෙන ඉන්නවනේ. මණික නයා ගැන කිසි කල්පනාවක් නැහැ. මණික නිවන් දකින්න නේද? තමගේ නිවන තෝරගන්න. ඒ නිසා පුත්තාමත්ති ධනම්මත්ති තිභාලෝ විහඤ්ඤති. අපිට ආරය මෙයා ඉන්නවයි කියලා හිතන එක බොරුවක්. මගේ නිවන මම සාදාගත යුතුයි නේද? අපි ඉස්සෙල්ල යන්නත් පුළුවන්, නෝන ඉස්සෙල්ල මැරෙන්නත් පුළුවන්, මහත්තයා ඉස්සෙල්ල මැරෙන්නත් පුළුවන් නේ. කොයි වෙලාවෙ කියලා කියන්නේ බෑ. සමහර ලාර දරුවෝ ඉස්සෙල්ල යනවා, අම්මා තාත්තා ඉන්නවා. ඒව අපිට කියන්න බෑ. ඒ නිසා බාලයෝ හිතන විදිහට අපිට හිතන්න බෑ නේ. පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධන. තමන්ට තමන් වත් නැති තැන මොනම ධනයක්වත් මොනම දෙයක්වත් නැත. දැන් මේවා දැනගත්තාම ඔබ කරන දේවල් අඩපණ කරගන්න නෙමෙයි, යුතුයකම වගකීම ව්‍යාපාරය බොහොම සාර්ථකව කරන ගමන් මේ අවබෝධ කරගන්න පුළුවන්. පැහැදිලිනේ? පුටුවක වාඩි වෙලා ඉන්න එක දෙය නෙමෙයි ප්‍රශ්නේ, එයාගේ චින්තනයේ ප්‍රශ්නේ. දැන් බුදුහාමුදුරුවෝ මැණික් පුටුවක වාඩි වෙලා ඉන්නවා. නමුත් මැණික් පුටුවේ වාඩි වෙන ඔක්කොම එක වගේද? නෑ. රජ කෙනෙක් වාඩි වුණාම රජ කෙනෙක්. ඊට පස්සේ බුදුහාමුදුරුව වාඩි වුණාම බුදුරජාණන් වහන්සේ. එතකොට පුටුවේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ වාඩි වෙන කෙනාගේ චින්තනයේ. ගොඩක් අය හිතන්නේ මේ සල්ලි වල වටිනාකමක් තියෙනවා. ඒ සල්ලි වල වටිනාකමක් නෑ. භෞතික දේවල් වල වටිනාකමක් නෑ. වටිනාකමක් තියෙන කෙනාට තියෙනවා, නැති කෙනාට නෑ. දැන් මම දැකලා තියෙනවා සමහර අයට රුපියල් 100ක් හරිය වටිනවා. සමහර අයට දහස් ගානක්ද නොවටි. එයා ගණන් ගන්නේ නැහැ. බස් එකේදී ඉතුරු 750 දුන්න නැති වුණාම ගහ ගන්නවා. ඒත් සමහර අය නේ දහස් ගණන් දන් දීලා කෝටි ගණන් දන් දීලා සද්ද නැතුව ඉන්නවා. අපි චන්දන මාත්‍යා වගේ නේ. එහෙම ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දැන් ඒක මල්ලේ බොහොම සත්භාවයෙන් දීලා තියෙන නැත්නම් ඉතින් මෙච්චර දෙයක් දීලා මගේ කරේ නැගින්න බැරි නේද? එහෙම කරන්නේ ඇත්තෝ. ඒ අවබෝධයෙන් කටයුතු කරන නිසා ඒක තමයි හැටි. අපි ලබා දෙන තැන තමයි යගේ හැදෙන්නේ. එහෙම නැත්නම් නෑ. සද්ධර්මයේ ධනාත්මක හෝ ඍණාත්මක ගුණාත්මක වශයෙන් නම් කරන්න පුළුවන් කමක් නැහැ. අපිට ඒක තේරුණාද? තේරුම් නැති අය අත උස්සන්න බලන්න. හැමෝටම තේරුණාද? සද්ධර්මය ධනාත්මක හෝ ඍණාත්මක හෝ ගුණාත්මක වශයෙන් තව කෙනෙකුට පුළුවන් නම් ඒක වෙනම ගුණයක් හදන්න, තර්කයක් ගොඩනගන්න, ඒ කිසිදු ආකාරයකට ගොනු කරන්න පුළුවන් කමක් නැහැ. ඔබ ඒ අවබෝධ කරගත්තද? ඒ ඔබ ප්‍රත්‍යක්ෂ කරගත්තද? මුලින් දැනුමට පසුව ආත්මීය වශයෙන් ඒ ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. ඒ නිසා සද්ධර්මය අවබෝධ කරගන්න කෙනෙක් ධනාත්මක, ඍණාත්මක, ගුණාත්මක කෙනෙක් නොවේ. දැන් ඔබ නම් වරක ධනාත්මක, වරක ඍණාත්මක, වරක ගුණාත්මක ලක්ෂණ තියෙනවා. පුතඥන ලක්ෂණය, පුතඥන මොලේ ස්වභාවය. ඒ නිසාම තමයි අටලෝ දහම කියන එක ඔබට නිතරම ලැබෙනවායි කියලා කියන්නේ. මොකද්ද? ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක. ඔලැබෙනවා. අප්‍රියන්, ප්‍රියන් හමු වෙනවා. මේ කතා කරන්නේ සැබෑ ඥාන දර්ශනය පිළිබඳව. සැබෑ ඔබේ ගැඹුරු අධ්‍යාත්මය පිළිබඳව. මේ ධර්මයට අනුකූල වෙලා නම් ඔබේ සැබෑ යටි සිත, බාහිර තියෙන සිතුවිලි නෙමෙයි, සිතුවිලි එළාම එකක් වගේ, ඒක මොළෙත් එක්ක සම්බන්ධව පවතින ටයිම් ටේබල් එකක්. ඒකේ තියෙනවා යම්කිසි ස්වභාව ලක්ෂණයක්. ඒක නිකම් මතු පිටින් තියෙන පාර යන වාහන වගේ දකින්න හැකියාව තියෙන ඔබ ආධ්‍යාත්මික අතහැරීමක් කරලා තියෙනවා නම් එයාට වේදනාවක් නැති නෑ. සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙකුටත් වේදනාවක් තියෙනවා. දුෂ්ට හිතෙන් බනිනවා නම් එයාට ඒක දැනෙනවා. හැබැයි එයා අර පාර යන වාහනයක් හැටියට මේක ගණන් ගන්නවා. මොකද ඒක නිකන් කබල් වාහනයක් පාර යනවා කියලා දකිනවා. තවන්ගේ හිතට ප්‍රශංසාවක් ලැබෙනකොට ඒකත් දැනෙනවා. එයා දකින්න ටිකක් හොඳ සුපිරි ගණේ වාහනයක් යන්නේ කියලා. හැබැයි ඒත් අල්ලගන්නේ නැහැ. මොකද කබල් වාහනේත් මගේ නෙමෙයි, සුපිරි වාහනේත් මගේ නෙමෙයි. හැබැයි එයා දකින්නවා. එයාට දැනෙනවා. දැන් අපි වුණත් සාධාරණ සිතින් ධර්ම අවබෝධය පිණිස කරන දේ එසේ නොවන දේ අපි හොඳින් හඳුනනවා. නමුත් මේ දෙකම අල්ලා ගැනීමක නෑ නේද? නිලුම් විලක තියෙන නිලුම් පත මතට වැහි බිඳු වැටෙනවා. වැටෙන හැම වැහි බිඳුවක්ම ලිස්සල යනවා. ඒ වගේ දැන් ඔබ යා යුතු ගමන් මඟ තේරුම් ගත්තද? ඔබට යන්න පුළුවන් ගමන් මඟක් මා දේශනා කරේ නැත. ඔබ කියන්නේ ගඳ ගහන පුජ්‍යලේ. ගඳ ගහන පුජ්‍යලේකට යන්න පුළුවන් ගමන් මඟක් නැත. නිවන් මඟ ගඳ ගහන අයට එන්න දෙන්නේ නැහැ. මමත්වයේ කියන්නේ හරීම ගඳ චරිතයයි. මමත්වයේ තියෙන අය හරීම ගඳයි. තේරුණානේ? ඒක නිසා තමයි සෙන් ගහන්නේ. මමත්වයේ හරි ගඳයි. ඒ පංචස්කන්ධයේ ගඳටනේ මමත්වයේ ඊට වඩා ගඳයි. එනම් මේ ගඳ ගන්න ශරීර වලට යන්න පුළුවන් කමක් නැහැ. නිවම් මග එමනම් අපි ගමන් කරන්න මුලින්ම අපේ මමත්වේ හැව අරින්න ඕනේ. නිවන් මඟ ගමන් කරන්නට නම්, නිවන් මඟට පිවිසෙන්න නම් මමත්වේ හැව අරින්න ඕන. මමත්වේ හැව ඇරියද පස්සේ කවුද යන්නේ? ස්ත්‍රියක් නොවේ, පුරුෂයෙක් නොවේ, නපුසකක් නොවේ, වෙනාන් කෙනෙකුත් නොවේ, පුජ්ජලයෙක් නොවී දෙපයින් තොරව දිසාවකට නොඇටුණු අසංකාරික මාවතේ ක්‍රියාවෙන් තොරව ගමනේ යෙදෙන. තියා පිස්සු වගේනේ බලන්න. ඔබේ ඥානනයට මනා මනා කොට ලබා දීලා ඥානනයට සටන් කරන්න ඉඩ දෙන්න. සටන් කරලම පරාද වෙනව නම් පරාද වෙයි, දිනනව නම් දිනි. සටන්කට ඉදිරිපත් වෙනවා. දැන් ඔබ විභාගයට ඉදිරිපත් නොවුනොත් ඔබේ විභාගයෙන් සමත් වෙනවද පරාද වෙනවද කියලා හොයාගන්න පුළුවන් කමන්නේ නේ. ඔබ මීටර් 100 දුවන්න ඉදිරිපත් නොවුනොත් ඔබ මීටර් 100 ජය ලැබනවද පරාද වෙනවද කියලා ඔබට බලා ගන්න බෑ. ඔබ තරඟයට ඉදිරිපත් වෙන්න ඕනේ. ඉදිරිපත් වීම තුලින් ජය පරාජය තමා තුල තහවුරු වන්නට ඉඩ හරින්නවා. ඒ නිසා දුක් දෙකයි. එකක් දුක නැති කිරීමට දුක් විඳිනවා, අනික දුක් විඳීමට දුක් විඳිනවා. දුක නැති කිරීමට දුක් විඳින්න කමක් නැහැ. කෙලවරේ ඔබට දුක නැති වෙනවා. දැන් මොනවද මම කරන්න ඔබට කියවේ? කිසිවක් නැත. මා මොනවද ඔබට මෙතෙක් වෙලා කීවේ? අන්න මෙන්න මේ ස්වභාවය ගැන. එහෙම නැත්නම් නිහඬ කිරීමෙන් තොරව නිහඬ බව පිළිබඳව, නිහඬ වෙන නිහඬ බව නිහඬකම නොවේ. නිහඬ වෙන නිහඬ බවයි සැබෑ නිහඬ බව. නිහඬ කරනකොට නිහඬ බවක් ඇති වෙන්නේ නැහැ. ඒක අනක් වෙනවනේ. නිහඬ වෙන්න ඕන මනස. නිහඬ කරන්න එපා, නිහඬ වෙන්න ඕන. ඔබට හොඳට තේරුණාද මේ දෙකේ වෙනස? නිහඬ කරනවා, නිහඬ වෙනවා. නිහඬ වෙනවා, නිහඬ කරන්න, නිහඬ වෙන්න ඕන. ධර්මයේ වඩන්න ඇස් අරගෙන පුළුවන්, ඇස් පියාගෙන පුළුවන්, ඇවිදින්න පුළුවන්, වාඩි වෙලා පුළුවන්, සිටගෙන පුළුවන්, සැතපීලා පුළුවන්, සතර ඉරියව්වෙම පුළුවන්. net පියාගන්න හැම මොහොතකම හැම වෙලාවකම ප්‍රශ්නත් නොමැතිව උත්තරත් නොමැතිව ඇස් දෙක පියාගන්න ඕනේ. ඔය ප්‍රශ්න තියාගෙන ඇස් දෙක පියාගත්තොත් ප්‍රශ්න එනවා. උත්තර තියාගෙන ඇස් දෙක පියාගත්තොත් ප්‍රශ්න එනවා. උත්තර හොයාගන්න උත්තර තිබුණොත් ප්‍රශ්න එනවා, ප්‍රශ්න තිබුණොත් උත්තර එනවා. උත්තර ප්‍රශ්න තියාගන්නේ නැතිව ඔබ net තියාගන්න. ඔබ බාහිර විඥානයේ පාලනය කළ යුතු නෑ. එය වැඩ කළ යුතුයි. මොකද මිනිස්සෙගේ බාහිර විඥානයේ මනාකොට ක්‍රියාත්මක වෙන්න ඕන. ඔබ නිරෝධ කළ ගත යුත්තේ අධ්‍යාත්මික විඥානයයි, අධ්‍යාත්මික සිතයි. බාහිර විඥානය නිරෝධ කරන්න එපා. ඔළුවට රූප මැවෙන එක නතර කරන්න එපා. රූප මැවෙන්න ඕන. කරුණු මතක් වෙන එක නතර කරන්න එපා. කරුණු මතක් වෙන්න ඕන. ඒක ඔරලෝසුව වගේ, ඔරලෝසුවේ වෙලාව නතර කරන්න එපා. ඔරලෝසුවේ වෙලාව අපි බැටරි කෑල්ල පනලා නතර කරයි කියලා ලෝකේ වෙනස් වෙන්නේ නැහැ. වෙලාව යනවා වැඩි කියලා යම්කිසි මෝඩ මිනිසෙක් ඔරලෝසුවේ බැටරි කෑල්ල පනලා වෙලාව නතර කරනෝනේ? කරන්නේ නැහැ. කළොත් එහෙම. නමුත් වෙලාව යනවයි කියන එක නතර කරන්න පුළුවන් කම නැහැ. ඒ නිසා ඔබගේ ඔබ තුළ රූප මැවෙන එක නෙමෙයි ප්‍රශ්නේ. ඈ ඔබේ අධ්‍යාත්මයට දෙන ප්‍රතිචාරයේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ එතන. හදාගන්න නැතුව රූපෙත් එක ප්‍රශ්නයක් දාගන්න එපා. තේරෙනවනේ? දැන් මෙතනින් අපි කවුරු හරි මේ දොරකඩෙන් මෙතන පටන් අරගෙන මේ කෙළවරට යනවා. නේ කුඩා ළමෙක් කැවිදගෙන යනවා. ඒ විදිහට බැලුවා. ඊට පස්සේ මැදිවියේ කෙනෙක් කැවිදගෙන යනවා. ඒ විදිහට බැලුවා. ඉදා වයසක කෙනෙක් හැරමිටියක් අරගෙන හැරමිටිය ගහගෙන ගහන්න යනවා. ඒ විදිහට බැලුවා. අපි බලන විදිහේ ප්‍රශ්නේ මිසක් ඒ යන කෙනාගේ මේ ඇති වෙන ස්වභාවය නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. තමන්ගේ බලන ක්‍රමයේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ බලන ක්‍රමයට තමයි ලෝකේ පේන්නේ. බලන ක්‍රමය හොඳ නැති වුණොත් අමුතු ආගම් පේනවා, අමුතු ජාති පේනවා, අමුතු වාර්ණික පේනවා, අමුතු දර්ශන පේනවා. ඒ නිසා තමන්ගේ විඥානයේ මොළයේ ක්‍රියාකාරීත්වය ඒ විදිහටම තේන්නරින් ඒක නතර කරන්න එපා. ඒ සමස්ත ක්‍රියාකාරීත්වයන්ට අවිද්‍යා සහගතව වැස ගන්නා ස්වභාවය පමණක් අපි නතර කරන්න. සිතුවිලි තියෙන්නරින් සිතුවිලි තියෙන්න ඕන. කාර්ය බහුල වුණොත් ගොඩාක් සිතුවිලි වැඩ කරන්නේ මනසෙන්. ඒත් ඒව ක්‍රමානුකූලව එක බාහිර දෙයක් හැටියට මේක නිවිලයි. වැදගත් වෙන්නේ ඔබේ ගැඹුරු අධ්‍යාත්මය තුළ රිදුම් කන වේදනා දෙන මානසිකත්වය උදුරා දමන. මොළේට හොඳ නරක වශයෙන් දැනෙන එක ඒක ප්‍රශ්නයක් නෑ. ඒක දැනුණා ඒක ඉවර වෙනවා. ප්‍රශ්නේ තියෙන උපාදාන සඤ්ඤාව තුල යමක් තැන්පත් වුණොත් තමයි. එනිසා ඔබ උදුරා දමන්න ඕන සිත සිතුවිලි නෙමෙයි. සිතුවිලි තිබුණා. සිතුවිලි එක ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. සිතයි ඔබ ඉවත් කරන්න. සිත ඉවත් කරන්න සිතුවිලි තිබෙද්දී. එවිට අපිට පුළුවන්කම තියෙනවා ලෝකය අනුගමනය කරන ස්වરૂපයට, ලෝකයට අනුගමනය කරන්නට ඉඩ හරින්න පුළුවන් ශක්තියක් ඇතර ලැබෙන. ඔබ සිතුවිලි පාලනය කරන්නේ නැහැ කියලා කියන්නේම ඔබ මාළු අල්ලන කෙනෙක් නෙමෙයි, මාළු දිහා බලාගෙන ඉන්න කෙනෙක්. මම කියන්නේ ආසාවෙන් මාළු දිහා බලාගෙන ඉන්න කෙනෙක් අතරයි මාළු අල්ලන කෙනෙක් අතරයි තියෙන මානසිකත්ව දෙක. දැන් ඔක මට මතක් වුණේ මං ඊයේ නුවර වැඩ හිටියේ දේශනාවකට. මං නුවර මැද තියෙන නෙවැවක් නේද? ඔය වැවේ මාළු සිටියා. මම මාළුන්ට කෑම දුන්නා. මාළු ඇල්ලුවේ නැහැ. මාළුන්ට කෑම දුන්නා. ඒකට මාළු අල්ලන කෙනෙක්ගේ මනසයි මාළු විස බලාගෙන ඉන්න කෙනෙක් අතරයි. ඒගොල්ලන්ට කෑම දෙන කෙනෙක් අතර තියෙන වෙනස. ඒ නිසා ඔබ මාළුකාරයෙක් වෙන්න එපා ඔබේ අධ්‍යාත්මය තුළ. තේරුණානේ? මාළුකාරයා මොකද කරන්නේ? අර මාළු බා ගන්න. එහෙම නැත්නම් පාලනය කරන්න උපායක් යොදලා උපක්‍රමයක් යොදලා අර්ග දිහා බලාගෙන ඉන්නවා. දැන් නැතුවර දැන් කයි. මේක දැන් නැතුවර දැන් කයි. මාළු වෙන කොහෙවත් යන්න බෑ. මගේ කට්ටම කණ්ඩෝ. එයා කියන්නේ එයාගේ මේ කට්ට කන්න කියලා නේ දාන්නේ ඉක්මනින්. දැන් බලාගෙන ඉන්න කෙනා නෙමෙයි මගේ කට්ට කන්න ඕනේ. මේ ඉන්න කිසි කෙනෙක්. ඕගොල්ලෝ රිසිසේ පීනන්න මගේ සතුට එයයි. නේ? මාළුන්ට කියනවා ඔබ රිසිසේ පීනන්න මම දාන කෑම කන්න මගේ සතුට එයවා මගේ කට්ට කන්න මෙහෙ එන්න ඕනේ. ඔයා ගඟේම ඉන්න. ඒ චේතනාවක් තියෙන. අරයට ඉන්නෝ ඒ ඔයා ගඟේ ඉන්න බෑ ඔයා ගොඩට එන්න ඕනේ. නේ? අර මාළුකාරයාගේ බෑග් එකට එන්න ඕන. මාළු අල්ලන කෙනාගේ චින්තනයේ තියෙන මාළු දිහා බලාගෙන සතුටින් ඉන්න කෙනාගේ තියෙන ඔයා ගඟේම ඉන්න. මාළු ගඟේම ඉන්න, වැවේම ඉන්න. මම බලාගෙන සතුට වෙනවා. ඔබ රිසිසේ සිටින්න. එයයි මගේ සතුට. ඒ නිසා ඔබත් ඔබේ තුල බිලි කාරයක් නොවන්න. ගන්තර මත, වැවුතර මත සිට බලා සිටින්න. තොර බිලි බාන්න ඕනේ නෑ. ඒකට මානසික ප්‍රශ්නේ ඉවරයි. ඔබ නිවෙස් වල දැකලා ඇති අවුරුදු 4-5 දරුවෝ සමහර ගෙවල් වල අම්මලා තාත්තලා තමන්ගේ බිත්ති බේර ගන්න ඒ දරුවෝ හරියට තරවටු කරලා කොටු කරලා එහෙම නැත්නම් එයත් අන්න දඬුවම් කරලා ගහලා ගනලා ඉන්න අයත් අපි දකිනවා. ඒ අම්මලා තාත්තලා හරි පීඩනේ. පොඩ්ඩක් මිත්‍යක් කුට්ටු ගෑවක් කෑ ගන්නවා, එහාට ගියක් කෑ ගන්නවා, මෙහාට ගියක් කෑ ගන්නවා. මොනවා ගත්තත් ඕක බිදී විනාශ කරයි, මෙයා කඩයි කියලා කෑ ගහනවා ඉන්නවා. හරි අසහනෙන් ඇයි අරයා පාලනය කර ගන්න ඕනේ? ඉතින් මට කලාතුරකින් සමහර අම්මලා තාත්තලා මුණ ගැහෙනවා. අපි ඒක ගෙදරකට දවසක් වැඩම කළා වෛද්‍යතුමියගේ ගෙදර. අපි ගිහගීපු ගමන් මමයි අපේ නායක හමුරේ අපි අහුව මේ බලන්න මේ බිත්ති මොකද මේ ඔක්කොම විනාශ කළා මේ කොම කඩලා බිඳලා සීට් ඔක්කොම විනාශ කළා. එයායි දුන්න හොඳ උත්තරය. ඒ තමයි උත්තරේ. හාමුදුරුවනේ අපි හදලා තියෙන්නේ මේවා මෙයාල වෙනුවෙන්. මේ ළමයි වෙනුවෙන් තමයි මේවා හදලා තියෙන්නේ. ඒගොල්ලොම මේවා කඩයි විඳි. ඒගොල්ලොම මේවා හදයි. දැන් එතකොට මේ ළමයා අපි දකිනවා යා පැත්තේ ඉන්න ඕරලෝසෝ පොලේ ගහනවා. අර පැත්තේ පාට පැන්සලක් ගන්නවා. බිත්තිය දිගට ඇඳගෙන යනවා. රිමෝට් එක ගහනවා පොළවේ. වීසි කරලා ගහනවා. අර ගොල්ලන්ට ගානක්වත් නැහැ. අපිත් එක්ක ධර්ම සාකච්ඡාවක යෙදෙනවා. අපි තවත් ගෙදරකට ගියාම එක වෙනස්. රිමෝට් එක උතරින් තියෙනවක කැඩේ. අර මොනවද කරන්නේ? මෙන්න මෙයාව අරගෙන යනවා වහට හරි. මෙන්න මෙයා ආච්චි අම්මයි දෙන්න. මෙහෙම නැත්නම් යාළේ ගෙදරට එක්කයි යන්න මෙයා දඟ කරනවා බණ අහන්න බෑ. කියනවා. ඊයර පාලනය කරන තැන හරි වේගකාරී, හරි එහෙම ක්‍රියාවලියකේදීලා එයා හරි අසහනෙන් ඉන්නේ. ඒත් බලන්න අර ස්වභාවයේ ස්වභාවයක් හැටියට මේක තමයි ළමයාගේ ස්වභාවය. ළමයා ගන්නේ ළමයාගේ ස්වરૂපයයි කියලා තේරුම් අරගෙන එයා හරි ශාන්තව ඉන්නවා. මම හිතන්නේ අපිට වඩාත් සහනශීලීව ජීවත් වෙන්න තියෙන හොඳම ස්වභාවය තමයි මේ මේ තියෙන ස්වභාවයන් මේ මේ ආකාරයයි කියලාම තේරුම් ගැනීම. මේ වෙනස් කරන්න යන තැනම තමයි කැමැති පරිදි යමක් සිදු නොවීම තැනමයි ගැටලුව හටගන්නේ. ඒක බාහිර ගැටලුවක් බවට පත් වෙලා ඒක निराකරණය කිරීම සඳහා යමක් කළාට කමක් නැහැ, ඒක කරන්න ඕන. නමුත් ඒ කිසි විටක අපිට වේදනාකාරී ප්‍රශ්නයක් කරගන්න උවමනාවක් නැහැ. යම් කලමනාකරණයක් තියෙනවා, නමුත් වේදනාකාරී තත්වයට ඒ කිසි දෙයක් එමපත් නොවි කටයුතු කිරීමට හැකියාව ලැබෙන්නේ ධර්මාභිෂේකයෙන් පමණයි. ධර්මාභිෂේකය කියලා කියන්නේ හරි ප්‍රබලයි. බැන්නත් නෙමෙයි වෙඩි තියුවත් වෙඩි වදින්නේ නැති තැනක ජීවත් වෙන්නේ. බැන්නත් නෙමෙයි වෙඩි තියුවත් වෙඩි වදින්නේ නැති තැනක ජීවත් වෙන්නේ. ඒක තමයි ස්වરૂපය. අර දිලවත් වෙඩි හැම තියන්නේපා. නෑ මම එහෙම අභියෝග කළා තියෙනවා. දවසක් අපේ හමුදා ආයතනයකට ගිහිල්ලා මම ඔහුට කිව්වා තියන්න ඕකෙන් මට බය නැතුව මට වෙඩි වදින්නේ නැහැ කියලා. දැන් හොඳින් මගේ මූණ දිහා බලාගෙන හිටියා. අවියක් තියෙන සෙබලෙකුට කිව්වා මම කෝවා ඔකෙන් තියන්න මට වෙඩි වදින්නේ නැහැ. එයා මගෙන් අහනවා හාමුදුරුවෝ වෙන රාජතෛලි දාලා දෙන්නේ. මං කෝවා වෙන රාජතෛලි දාලා නැහැ. මට වෙඩි වදින්නේ. ඒ කියන්නේ මං කෝවා වෙඩි වදින්න ගහන්න හරි. හැබැයි ඒ මට නෙමෙයි. මට නෙමෙයි. මොකද මේ අත මගේ, මේ බඩ මගේ, මේ කන මගේ, මේ කකුල මගේ කියලා මම නැහැ. ඈ ඒ මට නෙමෙයි. ඒ වදින වෙඩි වදින කිසි තැනක මම නෑ. නමුත් සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන්නේ කොහොමද නේද? මේ ශරීරය මගේ, මම ශරීරේ ආත්මය හැටියට. මෙහි මගේ ආත්මයක් නැත, මේ මගේ ශරීරය කියලා ගන්න ස්වභාවයක් නැත. මේක මගේ නෙමෙයි කියන ස්වභාවය නෙමෙයි මේ. ආත්මීය කරගත් නොකර නොගත් ස්වභාවය මිසක් මේක මගේ නොවේ කියන ස්වභාවය නෙමෙයි. කරගන්නේ නෑ ආත්මය මිසක් මේක මගේ නෙමෙයි කියලා ඉන්නේ නැහැ. මේක මගේ නෙමෙයි කියන්න ගියොත් ආත්මය හැදෙනවා. ආත්මීය කර නොගත් ස්වභාවයකයි සිටින්නේ. එතකොට එතන ආයි ප්‍රතිවිරෝධ වචනයක් නෑ. ගැළවීමක් විතරයි තියෙන්නේ. හේතු නොදක්වා අත්හැරීමක් තියෙන්නේ. ඉතින් ඒ අපූර්ව දෙයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක තමයි දේශනා කරන්නේ. අප්පමාදෝ අමත පදං, අප්පමාදෝ මච්චනෝ පදං, අප්පමත්තා නොමියන්තේ. අප්‍රමාදී අය මැරෙන්නේ නැත. ඒ වගේම මාගේ ශාසනය, මාගේ ධර්මය විනාශ වන්නේ සතර මහා භූත ධර්මයන්ගෙන් නොවේ කියන්නේ දෙයක. බුදුරජාණන් වහන්සේ විනාශ කරන්න බෑ සතර මහා භූත ධර්මයන්ගේ. එහෙමනම් තතු හඳුනා ගැනීමෙන් දුක දුරු කරගන්න පුළුවන්. තතු හඳුනා ගැනීමෙන් දුක දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකයි ස්වરૂපය. මොන කවුරු හරි එකපාරට බය වෙනවා තමන්ගේ තිබුණු මාළේ නැති වෙලා කියලා. හොස් කාලා එකපාරට මතක් වෙනවා හරි තමයි ගඟේ නාන්න ගියා, ගඟේ වැටෙන්නේ නැති, දැන් නෑ මාළේ නෑ. පස්සේ බලනකොට එක වෙන කවුරු හරි දැකලා මහත්තයා හරි ඕ ගඟායිනේ දෙවිලා බොහොම හරි එයා වෙන තැනකින් තියලා පර්ස් එකේ සාක්කුවේ දාගෙන ගෙදර ගෙනල්ලා. ඔන්න පස්සේ අහුවාම දෙනවා, ආ මෙන්න මාළේ. ඒකනේ මන් නැති වෙලයි කියලා මේ දවස් ගාණක් මන් දවස් දෙකක් තුනක් තිස්සේ මේක දුක් වෙමින් හිටියේ. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? තතු වෙනස් වෙච්ච ගමන් ආයි දුක නෑ. තේරෙනවනේ? දෘශ්‍ය මායාව සැකසෙන දෙයට අනුව තමයි අපේ මනසේ වෙනස් වීම හටගන්නේ. එතකොට මේ සමස්ත දෘශ්‍ය මායාව, ඒක දෘශ්‍ය මායාවක් මාරු වීමක් අපි එතන දැක්කේ. සමස්ත දෘශ්‍ය මායාව හඳුනගත්තාම මොන දෘශ්‍ය මායාවට වැටුණත් තතු දැන ඔව් සංවේගයට පත් නොවි සිටීමට පුළුවන්. තතු දැන චත්තාකාරය ධර්මයේ කියන්නේ මේකයි කියලා ඉගෙන ගන්න ලෑස්ති වෙන්න එපා. උගන්වන්නෙත් නෑ, ඉගෙන ගන්නත් නෑ. ධර්මයේ ඉබේ ගලාගෙන එන දෙයක්, ඉබේ ජනිත වන ශක්ති ස්වභාවයක්, ඉබේම අවබෝධ වෙන දෙයක්. නිවන් දකින්නේ නිරායාසයෙන්. ඒක දකින්න ඔබ ආයාසයක් ඇති කරගන්න. නිවන් දකින්නේ නිරායාසයෙන්. ඒ කෙලවරේම තියෙන ස්වභාව ලක්ෂණය නිවන් දකින්නේ නිරායාසයෙන්. ඒ දකින්න ඔබ ආයාසයක් ඇති කරගන්න. නැත්තම් එහෙම විශේෂණ පදයක් ආයෙකට එකතු කරේ නිවන් දකින්න මුකුත් කරන්න දෙයක් නැහැ. ඔය නිකන් ඉන්න දෙන්න කකා බෙමි. එහෙම ගත්තොත් කියන කාරණේ වැහෙන්න තමයි කියන්නේ නිවන් දකින්නේ નિરાයාසයෙන්. එයයි දහම, එයයි ඇත්ත. ඔබට මේක තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන පිස්සු කතාව කියලා. ඇත්ත කතාව නිවන් දකින්නේ નિરાයාසයෙන්. එය දකින්න ඔබ ආයාසයක් ඇති කරගන්න. මොකද එක වචනයක් කියෙමින් එයා ඒ වචනෙන් කෙලින්ම ධනාත්මක හෝ ඍණාත්මක මාරු වෙන ලක්ෂණේනේ තියෙන්නේ. මේ සියලු වලින් අන්ත වලින් නිදහස් වෙන තැනට තමන්ගේ මනස ගෙන එන්නේ. මේක නරකයි කිව්වොත් එම හා එහෙනම් මේක හොඳයි. නේ? නේ? එව හිතෙනවනේ නේ. මේ පැත්තේ හොරුයි ඉන්නේ කියලා කිව්වොත් හිතනවා හා මේ පැත්තේ එහෙනම් බෝධිසත්වයෝ ඉන්න කියලා. නෑ, මේ පැත්තේ ඉන්නේ හොරුම තමයි. නේ? එක වන්දියක ඉස්කෝලේ එක කට්ටියක ඥාති පරිමර ඉතින් සාමකාමීව මේ වැඩේ කරගෙන යනවා ඒගොල්ලෝ. ඉතින් කොයි පැත්තේ එක පාට ධනාත්මක ඍණාත්මකව පණින්න එපා. හරි මැදහත් තැනකට ඔබපත් වෙන්න ඕන. දැන් බලන්න දේශපාලන න්‍යායවල නේද කොච්චර අන්තගාමී විදියට හිතවල පවතිනවද කියලා. ඒකට ඉතින් මැච් එකක් වගේ. නිවැරදි න්‍යාය පත්‍රයක් නැති රටකට හරි ප්‍රශ්න පුජ්‍යලෝ එන විදියට රටවල් එහි මේ දෝෂණේ වෙනවා. මේ පුංචි බෝට්ටුව ඔරුවට අයිතිකාරයෙක් ඉන්න ඕන. කවුරු ඔරුව පැද්දා? ඒ තමයි ඔරුවට අයිතිකාරයත්වය කියන්නේ න්‍යාය පත්‍රය. ඒ න්‍යාය පත්‍රය සුරක්ෂිත වෙන සභාවක් තියෙන්න ඕන. ඒ වගේ රටවල් තමයි ඇමරිකාව වගේ රටවල්, එංගලන්තය වගේ රටවල්. ජනාධිපති කෙනෙක් මාරු වෙනවා කියන එක එච්චර ආසතියක් ප්‍රශ්නයක් නෙමෙයි. ඒක කවුරු මාරු වුණා මොනවත් ඒක කමන්නේ. පොඩි එහෙට මෙහෙට වෙනසක් ඇති කරගන්න ඔයාගේ දක්ෂතාවයෙන් ඒ ඇරෙන දෙයක් නැහැ. ඒ වගේ තමා තුළ දහමක් කියන දෙයක්වත් නිවැරදි ලෙස හරියට අවබෝධ කරගත්තට පස්සේ ස්ථාපිත වුණාට පස්සේ නිවැරදි සත්‍ය න්‍යාය පත්‍රය ඔබේ ජීවිතේ හරහා හමායන කුමන තත්වයකවත් ඔබට හරි න්‍යාය පත්‍රයේ ඔබට සිටීමට පුළුවන්කම ලැබෙනවා. ඔබ දෝලණය වෙන්නේ නැහැ. දැන් න්‍යාය පත්‍රයක් නැති මිනිස්සෙක් වුණොත් එයා මොකද වෙන්නේ? එයාගේ මනස එහෙ මෙහෙ ගහගෙන යන දෝලණය වෙන ස්වභාවයක් තියෙනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ පෙන්නනවා මඩේ ඉඳපු ඉන්න න්‍යාය පත්‍රයක් නැති රටක් වගේ. නැත්තම් න්‍යාය පත්‍රයක් නැති පුජ්‍යලෙක් වගේ. ගලේ හිටවක ඉන්න වගේ ඉන්න කියලා කියන ඉන්ද්‍රකීලයක් වගේ ඉන්න කියනවා. නේද? නොසෙල් වෙන ස්තම්භයක් වගේ ඉන්න කියනවා. ඔය තියෙන ගල් වලින් හදපු ස්තම්භ තියෙන්නේ අශෝක කුළුණු වගේ නේද? නොසෙල් වෙන තියෙන සුනා භූම් කම්පාවකට නම් හෙල්ලේ නැත්තම් සාමාන්‍ය හෙල්ලෙන්නේ නැහැ. ඒ වගේ ඒ වගේ ඍජු මනසක් දර්ශනයක් පවතිනවා. ජීවිතේ ජය ගන්න ඕන පුජ්‍යලත්වයක් නොමේ සත්‍ය. ජීවිතේ ජය ගන්නත් ඕන සංකල්පයක් දෘෂ්ටියක් නොමේ සත්‍ය. සත්‍ය පවතින්නේ නිහඬවයි, ශාන්තවයි, සංසුන්වයි. නිවන් ධර්මය අවබෝධ කර ගන්නට අවශ්‍ය කරන දහසකුත් ප්‍රයෝග අපි අනුගමනය කරනවා. ඒ වගේ අපි විවිධ ගැටලු මැද්දේ, ප්‍රශ්න මැද්දේ උත්සාහ කරලා බලනවා. දැන් යම් ක්‍රමයක් තුළ එතන වැරදුනා නම් අපිට ඒක වැරදුනා කියලා දැනෙනවා. දැන් අඹගෙඩිය ඉලක්ක කරගෙන ඒකට පොළු පහරක් ගහලා ඒක වැදිලා අඹගෙඩිය වැටුනේ නැත්නම් එතන අඹගෙඩිය තියෙනවනේ අපිට පේනවනේ. එතකොට තමන්ගේ ජීවිතයේ සම්පූර්ණ සැහැල්ලුවක් ඇති වුනේ නැත්නම්, සම්පූර්ණ තමන්ගේ අවශ්‍ය කරන මමත්වයේ දුරුුනේ නැත්නම්, ජීවිත සහනය උදා වුනේ නැත්නම්, එතන තාම අර ගෙඩිය තියෙනවනේ. ඒක ඉතින් කඩා ගන්න දහසකුත් උත්සාහ කරන්න ඕන. ඒක වරදිනවනම් තමන්ට වරදිනවා කියලා තේරෙනවා. ඒ නිසා අපි ආයි අනිත් ධර්ම කරුණුත් එක්ක ඒ වැරදිච්ච තැන නිවැරදි කරගෙන යන්න ඕනේ. ඒකයි වැදගත්කම තියෙන. ඒ කියන්නේ ධර්ම අවබෝධය වෙනතුරුම එයා තුළ ඒ ගමන් කරන ගමන් මාර්ගවල 100ට 100ක් හරියට ඒ දේ නිවැරදිවම සිද්ධ වෙන්නේ නැහැ. ඒ වචනය නිවැරදිම වෙන්නේ නැහැ. ඒ සිතුවිල්ල නිවැරදිම වෙන්නේ නැහැ. ඒ නිසා සියල්ල නිවැරදිවන්නේ ධර්ම අවබෝධය තුළින්. ඒ නිසා අවබෝධය ඇති වෙනතුරුම එක උත්සාහයක එක ආකාරයක රැඳෙන්නේ නැතුව දහසකුත් උත්සාහයන්වල යෙදෙන්න ඕන. දැන් ලෝකයේ තාක්ෂණය දියුණු වෙන්නේ එහෙමනේ, එක නිර්මාණයක් තුල රැඳෙන්නේ නැහැ නේද? හැමදාම අලුත් නව නිර්මාණක නව ස්වරූපයකින් ලෝකේ තනනවා. ඒ වගේ Taman ධර්ම අවබෝධය වෙන්නට නිතරම නැවුම් ස්වභාවයකින් අලුත් විදියකින් ධර්මය අහන්න, Taman අවබෝධයට පත් වෙන තුරුම Tamanගේ ප්‍රශ්න ගැටළු සියල්ල निराකරණය වෙන තුරුම ඔබ ධර්මයේ සහායයතුයි. ලෝකේ තියෙන හැම දෙයක්ම සම්මුති. සම්මුති පැවැත්ම චාලිත්‍ර ධර්ම. ඒකට සම්මුතියක් පවතින්නේ සම්මුති න්‍යායක. ඒකට අදාළ නැහැ. දැන් අපි ඇඳුම් අඳිනවා. ඒක නිවනත් එක්ක සම්බන්ධ නැහැ. අපි පාරේ ගමන් කරනවා මාර්ග නීති අනුගමනය කිරීමෙන්. ඒක නිවනත් එක්ක සම්බන්ධ නැහැ. ඒ වගේම අපි මව්පියන්ට වඳිනවා, ගරු කරනවා, ඒ වගේම චාරිත්‍ර ධර්ම ඉෂ්ට කරනවා, මල් පහම් පූජා කරනවා, ඒ වගේම ආහාර පාන ආදිය අපිට ලබා දෙනවා, අපි අනුභව කරනවා. ඒක නිවනත් එක්ක සම්බන්ධ නැහැ. ඒක බාහිර දෙයක්. බාහිර දේවල් වල තියෙන උතුම් පිළිවෙතක් තියෙනවා. බාහිර දේවල් වල ක්‍රියා කළ යුතු උතුම් පිළිවෙත් තියෙනවා. ඒ උතුම් පිළිවෙත් සියල්ල අනුගමනය කළ යුතුයි. උතුම් චාරිත්‍ර ධර්ම, උතුම් යුතුකම් අනුගමනය කළ යුතුය. සමහර අය කියන්නේ අම්මලා තාත්තට වඳින්න ඕනේ මේ මස් වලටද වඳින්නේ කියලා අහන්නේ. එච්චරම මේ ඥානවන්ත වෙන්න හොඳ නැහැ. ඒක මෝඩ වෙන්න හොඳ නැහැ කියනකට වැඩිය හොඳයි ඥානවන්ත වෙන්න හොඳ නැහැ කියලා කිව්වහම. ඉතින් ඒ නිසා අපි එහෙම වෙන්නේ නැහැ. අපි සම්මුතියකින් යුක්තව ඒ ස්වභාවය තුළ අපිට නැරගෙන්න පුළුවන්කම තියෙනවා. ඒක ඒ විදිය වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේට උද්දේශික ගෞරවය නමස්කාරය උදෙසා තියෙන්න ඕන. ඒ ඒ ඒ ඒ ඒ චාරිත්‍ර ගුණාංග මහරහතන් වහන්සේලා ළඟ පවා තිබිලා තියෙනවා. සරියුත් මහරහතන් වහන්සේ ළඟ පවා තිබිලා තියෙනවා. තමන්ගේ මුල් ගුරුවරයා ඉන්න ප්‍රදේශයට පාදික දාන්න තුව එලා. එතකොට රහතන් වහන්සේ කෙනෙක් ළඟ ඉච්ඡර ගුණාංගයක් පවත්වගෙන ගියා නම් පුතජනෝ අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි කොච්චර ගෞරවයක් දක්වන්න ඕනද? මං හිතන්නේ හැමතිස්සෙම කරේ එල්ලගෙන ඉන්න ඕනේ කියලා මම විශ්වාස කරන්නේ. ඒක බාහිර ක්‍රියාවලියක්. ඒකත් එක්ක අරිහත්ත්වයක් ගෑවිලා නැහැ. ඒක සංස්කාරයකද? ඒක දෘෂ්ටියක්ද? එහෙම කියලා එකක් නැහැ. ඒක එහෙම තමයි. ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් මහාන වුණාම ඉස්සරහින් වයසක හාමුදුරු මාර්ගඵලයකට ලක් වෙලා නැති වුණත්, නමුත් මහානකමෙන් වැඩිමල් වුණොත් මාර්ගඵලලාභී කියන රහතන් වහන්සේ වුණත් පස්සෙන් තමයි වැඩෙන්නේ. ප්‍රමුඛාසනේ පුතජන වුණත් අර සිවුරු දරාගෙන ඉන්න කෙනාට. ඒ වගේම ඔබ තරම් උගත් නැහැ, ඔබේ ගෙදරට වඩින පොඩි හාමුදුරුවෝ, තාම ඕ ලෙවල් ලියන පොඩි හාමුදුරුවෝ ඉන්නේ. නමුත් ඔබ පහත් පුටුවක වාඩි කරන්නේ නැනේ. චාරිත්‍රය කියන්නේ අවසස් පුටුවක වාඩි කරලා අපි බිමින් වාඩි වෙලා ඒ හාමුදුරන්ට චාරිත්‍ර ධර්මයේ ගෞරවය දක්වනවා. ඒක එහෙම තමයි. ඒක තමයි ඒකේ ස්වභාවය. යා ඊළඟට දැන් අපි රජ මාලිගාවේ ඉන්න චූටි කුමාරයෙක් බිහි වෙනවා. අර කුමාරයට ඒ රාජ්‍යයේ සිටින ප්‍රධාන හමුදාපති ඇවිල්ලා ආචාර කරන්න ඕන. කවුද මේ තොටිල්ලේ ඉන්න පුංචි කුමාරයා? එයා අර පොඩි එකා බලාගෙන ඉන්න, මොකද්ද මේ මිනිහා කරන්නේ කියලා. ඒක තමයි ලෝක ස්වභාවය. එයාගේ තුල හැකියාවකට, එයා තුල තියෙන කුසලතාවයකට නෙමෙයි. ඒක තමයි ලෝකේ ක්‍රමය. ඒක තමයි හැදියාව. ඒකෝර අප දැඟලා තියෙන මේ පොලිස් බල්ලෝ ඉන්නවා. පොලිස් බල්ලෝ කියන්නේ කකුල් හතරේ අයිට. ඒ පොලිස් බල්ලන්ට ඔබ දැකලා තියෙනද පොලිස් නිලධාරීන් සැලියුට් කරන ආචාර කරන දැකලා නැහැ? දැකලා නැහැ. දකින්නේ නැහැ. ආචාර බෙරමුම වෙඩමුරු තියෙනවද දැකලා නැහැ? ඈ පොලිස් බල්ලෝ නැති වුණාම නැත්තම් ඒගොල්ලන්ට තරු තියෙනවා. දැන් නැත්තම් පොලිස් නිලධාරීන් යන්නේ ඒගොල්ලන්ට ගහන්න සැලියුට් කරන්න ඕන. බල්ලට සැලියුට් එක ගහන්න ඕන. බල්ලට කියපු පොලිසිය නේද? ඒ නිසා ඒක තමයි ලෝකේ චාරිත්‍රය. ඒක තමයි වැඩේ. ඈ මේ මනුස්සයට හිතර ඇති මොකද්ද මේ ජීවිතය කියලා. නමුත් ඒක තමයි ලෝකේ ස්වභාවය, ධර්මය. ඒක තමයි නීතිය. ඒකත් එක්ක සම්බන්ධතාව කරගන්න ගිහිලා ප්‍රශ්නයක් ඕනේ. සම්මුති ධර්ම කියන්නේ එකක්. අධ්‍යාත්මික ධර්ම කියන්නේ එකක්. මේ දෙක පටලව ගත්තොත් එහෙමනම් පටලැවිල්ලක් ලියා ගන්න බැරි වෙනවා. ඒ නිසා වහාම පරමාර්ථය තුල ඔබ විසන්තර කෙනෙක් වෙන්න, බාහිරින් නම් විසන්තර කෙනෙක් වෙන්න එපා. මොකද හේතුව ළමා ආරක්ෂක අධිකාරියෙන් අත්අඩංගුවට ගන්නවා. මොකද හේතුව බාල වයස්කාරයන් වැඩකාරකමේ යෙදවීම. තේරුණානේ? තමන්ගේ දරුවෙක් වුණත් එහෙම යොදවන්න බෑ. වහාම ළමා ආරක්ෂක අංශයෙන් එල්ල අත්අඩංගුවට ගන්නවා. ඒ වගේම තමන්ගේ බිරිඳ වුණත් එයා ආරක්ෂා කරන්න එයා බැඳිලා ඉන්නේ. ඒ නිසා සියල්ලම නීති විරෝධී. විසන්තර රජුර බාහිර බැලුවොත් එහෙම කරන්න බෑ. ඊළඟට පොරොගෙන ඉන්නෙත් මුවහමක් නේ නේ, හම්පොත්තක් නේ. මුවහමක් එක අහුනොත් එම දත්තඩංගුවේ කෙලින්ම අවුරුදු 5කට හිරේ. ඒ ඒවත් එක්ක මේ බලනකොට එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ එයා වෙස්සන්තර රජුරු වෙන්නේ තව කෙනෙක් ජූතක බමුණෙක් බවට පත් කළාද? එහෙමත් නෙමෙයි. ඒකත් තේරුම් කරගන්න ඕනේ. මේ ඔක්කොම අධ්‍යාත්මික ධර්මතා මිසක් බාහිර දේවල් නෙමෙයි. බාහිර අපිට අත්හරින්න දෙයක්වත් අල්ලගන්න දෙයක්වත් නැහැ. ඔබට ඒක තේරෙනවද? බාහිර අපි කිසිම කෙනෙකුට අත්හරින්න දෙයක්වත් අල්ලගන්න දෙයක්වත් නැහැ. ඔබට ඒක නැවුම් වචනයක්, අලුත් දෙයක්. පොඩ්ඩක් හිතලා බලන්න, මේ අත්හරින්න අත්හරින්න අත්හරින්න කියලා කෑ ගහන ලෝකෙට මේ වචනේ ගන්න, බාහිර ලෝකේ අත්හරින්න දෙයක්වත් අල්ලගන්න දෙයක්වත් කිසිම මිනිස්සෙකුට නැහැ කිව්වහම එයි මතු වෙන ධර්ම මොකද්ද? අන්න විශිෂ්ට ධර්ම. අත්හරින්න තියෙන අල්ලගත්තොත් නේ අදහැරපු දෙයක් කොහොමද ආයි අතහරින්නේ? ඈ අතහැරපු දෙයක් කොහොමද ආයි අතහරින්නේ? එනිසා මේ ලෝකේ අත්හරින්න දෙයක්වත් අල්ලගන්න දෙයක්වත් අපිට නැහැ. අල්ල ගැනීම හදාගන්නෙත් අත්හැරීම හදාගන්නෙත් අවිද්‍යාවෙන්. ඔබ අතහරින්නත් එපා, කිසි දෙයක් අල්ලගන්නත් එපා. එතනින් ඔබ පිට වෙලා යන්න ලෝකෝත්තර බවට. හැමදාම තේරුවන් සරණයි.